වත් පිනතුනේ දැන් අප සම්බුදු පූජාව හැගෙන එනටයි බලාපොරොත්තු වෙන්නේ පිනතුනේ සඳහා සූදානම් වන්නට පෙන්සින් දාම නව we are going to build the Buddha puja flowers candle strings and other things to the Supreme Buddha's statue please stand on a line near the red carpet Buddhaṃ Buddhaṃ Buddhaṃ vande dhammaṃ dhammaṃ dhammaṃ vande sanghaṃ sanghaṃ sanghaṃ vande Buddhaṃ dhammaṃ sanghaṃ vande Homage to the Supreme Buddha, homage to the Dhamma, the teachings of the Buddha, homage to the Mahasangha, the community of Buddha's noble disciples. Sansara saroga vinitani san, sannita satan suti sarade san, sandeerakam sunna tanupalasam sanglapadesin paname visasam sansadigam kevalamohanasam sannahakanmarane visesam sansevitam දාරකාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාප දන්සින් අදගෝරකාසං සම්පාරගාමින් ප්‍රතිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසං සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමි වහන්සේලගේ නමරයි සැදහැවත් වාසනාවන්ත පින්තුනි බුද්ධ ධර්ම සංඝ කෙන තෙරවණ ආශිර්වාදයෙන් මේ සබේ මිනියව හැමදෙනාම අප මෙසිතින් යුතුව විහාරස්ථානෙට පිළිගන්නවා මේ උතුම් පින්කම සඵල කරගන්නට දොර බැහැර ඉඳලා ධාමපකරණාලිය සකස් කරගෙන මල්මහනාලිය සකස් කරගෙන ධාමසදැස්තිය සහභාගී වෙන පිළිබඳව වෙනබත් members of the මහා සංඝ friends ඉරදාම first of all I would like to welcome all of you with the blessings of the Tripitaka the Buddha Dhamma and the Sangha We are organizing this spiritual religious occasion dedicated to the victims of the recent disaster in Myanmar. As a spiritual community, it's our obligation and heartfelt wish to respond with compassion and generosity in this very difficult moment of Myanmar. This gathering will include devotional chanting, silent meditation, sharing of merits, and we hope to convey our condolences to the people who injured in this very sadful occasion disaster in Myanmar. First of all, I would like to invite Bhante Unaliye Sirinanda in order to explain the purpose of this ceremony in details. Most honorable members of the Mahasangha and dear devotees and friends of the Dhamma, as Bhante Dhammavar mentioned earlier, we welcome you all to Mindfulness Meditation Center, our members of the committee and also the devotees of the temple, and especially Mr. Terry and Mrs. Yvonne and Mrs. May, who are representing the Buddha's Four Noble Truths Organization. So today we have gathered here for performing a spiritual and humanitarian act for the victims who are suffering from the devastating tragedy happened in Myanmar 8 days ago. Let me briefly remind you what happened last Friday. On Friday, March 28, 7.7 magnitude earthquake struck central Myanmar at approximately 1:10 p.m. local time. Its epicenter located 17 kilometers southeast of Mandalay. The Sagaing and Mandalay regions have both been significantly impacted. On Sunday, 30th March, another 5.1 magnitude earthquake was recorded northwest of Mandalay at 3:38 p.m. local time. The earthquake's impact has been felt across the region, with tremors felt as far as China, India, Vietnam, Thailand. In Bangkok, nearly 800 kilometers from the epicenter, high-rise evacuations were carried out after a skyscraper under construction collapsed in the Chatuchak district. Thousands have been killed, including monks, children, women and men, with countless more injured or missing. Hospitals in Mandalay, Macquarie, Nai Pi Thao and Sagaing are struggling to cope with the influx of injured people. In Sagaing township, it is reported that over 70% of the structures have been sustained significant damage, including the destruction of the larger bridge connecting Sagaing and Mandalay. The affected areas are currently facing extreme temperature of above 40 degrees Celsius, increasing the risk for both affected communities and emergency responders. So far, 670 Buddhist monasteries and 290 pagodas were totally damaged. For centuries, Sri Lanka, Myanmar and Thailand have been sharing the noble teachings of the Buddha, fostering a spiritual friendship that has played a vital role in preserving the Theravada Buddhism in the world today. Therefore, this is a moment that we need to help the people in Myanmar. Buddhist communities in Taiwan, China, Vietnam, India, Nepal, Singapore, India, and all around the world are providing their support, which is highly appreciated. If we think about this regardless of the faith, this is showing our humanitarian support as a respect for the humanity. Therefore, as Los Angeles Buddhist Vihara, we highly appreciate your gathering and support here today. This spiritual session was organized by the monastics of the Los Angeles Buddhist Vihara, our Nayaka Hamdru, Ahamu Dhammaram Nayaka Hamdru, and Most Honorable Dhammagaru Hamdru, and Most Honorable Dhammabidhi Hamdru, and all the members of the Mahasangha at this temple, and also Sri Lanka America Bodhidharma Society and Congregation of Los Angeles Buddhist Vihara Mindfulness Meditation Center. Since we posted this event, number of our devotees have inquired about how they can support, and some have already shared their donations to sell and other means. We thank all of you for your kind donations, compassion and generosity. This is spiritual activities including Buddha Puja, meditation, reflection on the Dhamma, and offering the Matakavastra for sharing merits and bless upon the victims. While we are conveying our spiritual support, we thought to give our hand to Myanmar people at this moment, sharing our donations for their needs such as food, medicine, sanctuary and so on. For sharing our donations, we invited Mr. Kerry and Mrs. Yvonne, Mr. Max and Mrs. May, who are the founders of the Buddha's Vulnerable Truths Non-Profit Organization, who are working with Myanmar monasteries and charity works all around the world. We are thankful, very thankful to you, Mr. Terry and Mrs. Yvonne, Mr. Max and Mrs. May, for giving us this opportunity to help the people in Myanmar at this moment. We are sure that every single dollar you donate today will be a big relief for those who are suffering with this unimaginable loss. All the merits we gain through this spiritual session will be shared with the people who are suffering in Myanmar. May the departed ones never face this kind of tragic death in their existence of samsara. May they be able to attain the supreme bliss of Nibbana. By the power of this merit, may all of us be safe in our samsaric journey. May we not face such disasters in our samsaric journey. Finally, may we be able to attain the supreme bliss of liberation in Nibbana. With that intentions, let's join the spiritual session from now. I respectfully invite Most Honorable Mahasangha to conduct these spiritual events. First of all, administering the gathering in the five precepts and offering the Buddha Puja and meditation will be conducted by Bhante Dhammagaru, And after that, Manthi Suvarna will conduct the Matakavastra dedication and guidance of reflecting on the death. Finally, we will bless upon you with the Paritha chanting and sharing merits. This is the schedule of the program today. Please say Sadhu, Sadhu, Sadhu, join the session. All the best of you with you. Now we are going to observe 5 phrases. For that, please say Namo Tassa 3 times. Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Please repeat after me. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Saṅghaṃ saraṇaṃ gacchāmi. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Dutiyam te Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyam te Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyam te Sanghaṃ saraṇaṃ gacchāmi. For the second time, I go to the Buddha for refuge. For the second time, I go to the Dhamma for refuge. For the second time, I go to the Sangha for refuge. Satyam te Buddhaṃ saraṇaṃ gacchāmi. Satyam te Dhammaṃ saraṇaṃ gacchāmi. Satyam te Sanghaṃ saraṇaṃ gacchāmi. For the third time, I go to the Buddha for refuge. For the third time, I go to the Dhamma for refuge. For the third time, I go to the Sangha for refuge. 5 phrases, find the sailor. Pānāti pātā vēramane sikkhā padaṃ samādhiyāmi. Adinnādāna vēramane sikkhā padaṃ samādhiyāmi. Kāmesu micchācārā vēramane sikkhā padaṃ samādhiyāmi. Musāvādā vēramane sikkhā padaṃ samādhiyāmi. Surāmehraya majjapamā daṭṭhānā vēramane sikkhā padaṃ samādhiyāmi. හොඳයි සදහවත් පින්වතුනි, දැන් අප බලාපොරොත්තු වන්නේ සෝදානම් කොට තැන්පත් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිරන් ප්‍රසාදයෙන් යුත් මේ ප්‍රණීත සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ජනක කර ගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අද අප විශේෂයෙන් සිහිපත් කරන මියන්මාරයේහි ඒ භූමිකම්පාවෙන් මිය ගිය හැම දෙනාටම පුණ්‍යානුමෝදනා පිණිසත් දුකට පත්වලා ඉන්න ඇටගේ සුවපත් භාවය සඳහා කායික විතරක් නෙවෙයි මානසිකවත් බොහෝ දෙනෙක් දුකට සංවේගයට පත්වලා ඉන්න මේ අවස්ථාවේදී ඒ හැම දෙනාගේම සංඛානගත දුක් සංතාපයන් දුරු කරලන්නට මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් අපේ සම්බුද්ධ පූජාව පවත්වමු. friends in the Dhamma. Now we are going to offer these items to the Supreme Buddha's Noble Qualities. By the power of offering these items to the Supreme Buddha, may departed friends who are in Myanmar rejoice with this merit, and also may who are suffering with this difficulty be free from difficulties and problems. May they be happy, peaceful, and well with that intention. Let's offer these items to the Supreme Buddha's Noble Qualities. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sansāra sāroga vinīta nīsaṁ sannīta sātaṁ suci sāradīsaṁ sandhīrakaṁ svanna tanūpalāsaṁ saṅlāpadesiṁ paname visāsaṁ සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේවිසසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං අනමේ සදාසං සන්දස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගන් පනමේ රසාසං වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිකං සාරීරික ධාතු මහාබෝධිං බුන්දරූපං සකලං සද ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දං ස සිරිපාද සරෝරුහෙ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං කුප්පන් මිලායාති යතා ඉදං මේ කායෝ තථායති විනාශ භාවං අදිවාසේතු නොබන්තේ පානීයං නුපනාමිතං අනුකම්පං නුපාදාය පටිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පඤ්චයං ඉමං අනුකම්පං නුපාදාය පටිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්තේ සම්වං සද්ධාය පූජිතං අනුකම්පං නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත සතං සමාගමෝ හෝතු යාව නිර්වාණ පන්තියා සාදු සාදු සාදු. හොඳයි, ඉන්පසු අප බලාපොරොත්තු වන්නේ බුදුගුණ මෛත්‍රී භාවනාව සිදු කරලා ඒ අපේ හිත ඇති කරගන්නා වූ භාවනාවේ කුසලය එමියගේයට අනුමෝදන් කරන්නටත් දුකටපත් වෙලෙන්න අයට සෙත ශාන්තිය යහපත දුකින් මිදීම සඳහාත් ඒ උතුම් භාවනාවේ කුසලය හේතු වේවා කියන ප්‍රතුමෙන් දැන් අප බුදුගුණ මෛත්‍රී වඩනටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අරහං ආදී සම්බුදු ගුණ මෙනෙහි කරලා ඒ උතුම් සම්බුදු ගුණ වල අනිසංසයෙන් ලෝවැසි සියලු සත්‍යෝ සෝපත්ත්වා කියන මෙත්සිත දිනු කරලා ඒ ජනක කරගන්නා වූ මෛත්‍රී කුසලයේ අනිසංසයෙන් විශේෂයෙන්ම ඒ මියන්මාරේ දුකට පත්ලා ඉන්න හැම දෙනාම සෝපත්ත්වා එයාගේ සියලු කායික මානසික රෝගීතාවයන් දුරු වෙලා මේ උතුම් කුසලයේ හේතු වෙන්නේ යට සියලු යහපත අදුර්දිය සැලසේවා කියන ප්‍රතුමෙන් දැන් අපි මෛත්‍රී සංජායනාව බුදුගුණ සංජායනාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. Dear friends, in the Dhamma, now we are going to practice metta bhavana, loving kindness meditation based on Buddha Anusati, the contemplation of the qualities of the Blessed One. Here, we recollect the qualities of the Supreme Buddha. By the power of the qualities of the Buddha, we bless all the people in this world. We wish their success. We practice metta bhavana here. By the power of these qualities, we especially wish to recover the people who are suffering in these days in Myanmar. By the power of this meritorious act, by the power of this spirituality, may the departed persons rejoice with this merit. May they enhance their spiritual energy. May they receive blissful life. Finally, may they also attain the supreme bliss of liberation. With that intention, let's practice Buddha Anusati Bhavana based on Metta Bhavana. Sadhu, sadhu, sadhu. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුභේතන්තා. By the power of the quality of the Supreme Buddha, Arham, worthy, may all beings in the world be free from suffering. May they be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුභේතන්තා. By the power of the quality of the Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be free from suffering. May they be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතෝ

By the power of the quality of the Supreme Buddha, Sattaha Deva Manusthanam, the Supreme Teacher of deities and men, may all beings in the world be free from suffering. May they be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Buddha Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta By the power of the quality of the Supreme Buddha, Buddha, enlightened, may all beings in the world be free from suffering. May they be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be free from suffering. May they be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Bhagavato Ananta Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta With the qualities of the Supreme Buddha, we bless all the people who are suffering in the disaster of earthquake in Myanmar. Be free from suffering. May those who are needed in spiritual support, may they receive this merit. And also especially may they who passed away rejoice with this merit. May they enhance their spiritual energy. May they attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu. Sadhu. අවසරවත් වාසනාවන්ත පින්තුනි, අප විහාරස්ථානයේ මේ කෘතවේදී පින්තුන් හැම දෙනෙක්ම අද දින පුළුවන් විදියට මේ විහාරස්ථානට රැස් වෙලා අනිත් හැම දෙනාමත් නියෝජනය කිරීමක් වශයෙන් මේ උතුම් පින්කමට සහභාගී වෙන්නේ. ඉතින් මියන්මාරය කියන්නේ ශ්‍රී ලංකාවට බොහොම සමීප රටක් විදියට කාලයක්ම ආගමික සහ සමාජීය සම්බන්ධතා ඇතිමිච්ච රටක් සීවස් ගන්නක් පුරා. ඉතින් අන්නේ රටට විපතක් වෙච්ච අවස්ථාව අවසරකන්නේ අපේම රටට වෙච්ච විපතක් විදියට. විශේෂණ මෙහිදී ස්වාමීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ජීවිතංශයට පත් වුණා, අපවත් වුණා. ඉතින් තවත් බොහෝ අය මේ මොහොතෙත් ඇතැම් විට දුක් විඳමින් ඉන්නව ඇති. ඉතින් ඒ අයගෙන අපට කරන්න පුළුවන් ආධ්‍යාත්මික ප්‍රාර්ථනාව සිද්ධ කරලා යට සිත් පතනටත් දුකෙන් නිදහස් වන්නට ආශිර්වාද කරන්නටත් විශේෂයෙන්ම මියගියට පුණ්‍යානුමෝදනා සඳහා තමයි මේ පිකම් සිදු කළේ. ඉතින් හෙදී විශේෂයෙන්ම මේ වෙලාවේ අප මතක වස්ත්‍ර පූජාවක් සිද්ධ කරලා ඒ මතක වස්ත්‍ර පූජාවෙන් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය ඒ මියගිය හැම දෙනාටම පුණ්‍යානුමෝදනා පිණිස අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ කටයුත්ත මෙහෙවන විදිහට අපේ තාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මතක වස්ත්‍ර පූජාවත් අනිත්‍ය ප්‍රතිසන් යුත්ත ගාථා ධර්මයේ ප්‍රකාශ කිරීමත් මරණානුසුති බහන වැඩීමත් සිදු කර ලෙස උන්වහන්සේට අපේ තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. Now we respectfully invite Bhante Swan in order to conduct offering mataka vastra and chant in impermanence tensa and practice in maranansati bhavana, death contemplation on death. Okay, Bhante, please come forward and do this. Okay. Dear respectful Venerable Mahasangha, dear kind devotees and dear friends in Dhamma, now this is time to offer the funeral white cloth, Mataka Vastra. This is the ancient Buddhist practice where the devotees who lost their loved ones in any kind of loss, tragedies, the white cloth symbolizes the purity, especially at the time of the Buddha. The monks used to wander in carnival grounds, especially the cemeteries where the white clothes are often found. The white clothes are often, the body were often wrapped with white clothes and they were thrown in the cemetery ground, so the monks find those white clothes. So the white clothes symbolize that you are offering this white cloth to the Mahasangha to make robes, and it generates a lot of merits, positive energies. And although you are not relatives or friends of those people who passed away in the devastating earthquake in Myanmar and Thailand, but we all are connected together through Buddha's teaching and also the humanity, one single human family. So now we are going to offer, so please keep the white cloth on your hands and connect with those, all the departed ones, the monks, nuns, all the people of Myanmar and Thailand who passed away in the disaster. May they be born in better world, never face such kind of devastating earthquake, natural or human-made disaster. May they free from aging, sickness, death, and on rebirth, and may they free from the cycle of the samsara. With this intention, please repeat after me this Pali formula. Kalakatanam no yatinam punyathaya imam matakavantham bhikkhu sangassa dehema කාලකතානම් නුඥාතීනම් පුඤ්ඤත්ථාය ඉමං මතකවන්තං භික්ඛු සංඝස්ස දේව කාලකතානං නුඥාතීනං පුඤ්ඤත්ථාය ඉමං මතකවන්තං භික්ඛු සංඝස්ස දේව අනිච්චාවක සංඛාරා උපාදවය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ඤන්ති තේසං උපසමුසුකෝ අනිච්චා come through your nostril, sit for a while, essence of impermanence, constantly changing. With your ease, deep breath, your heart is beating in every second, changing. Your heart is beating for you. Your lungs are breathing for you. Each and every organ of your body, from head to toes, toes to head, they are working together as one single companion. Each and every cell are synchronized, working together to make us alive. Being alive is a miracle. It's a fortune. But this blissfulness can be taken away at any given moment, just like the lives of our friends in Myanmar and Thailand. The only difference between them and us is they departed few days ago, and we are also on the same path of death. Our each and every cell are aging, seeking for sickness and death, again reborn, re-becoming. Each and every second, your cells are dying and re-becoming. This is the true nature of life. Life is like a burning house, always burning through these four conditions: aging, sickness, death, and birth. But we are so fortunate to rescue the value gems out of this burning house. All these skillful qualities, love, compassion, equanimity, joy, forgiveness. Contemplate on these great qualities of your life, and the life is supposed to change, but you are steady, you are balanced. No matter what happens in your life, although you face disaster, sickness, separate from loved one, and being with hatred one, you are steady, you are unshakable, just like a giant mountain. With this intention, let's pray our loving kindness, our praying toward those, our loved ones in Myanmar and Thailand who lost their loved ones. May they be healthy. May they recover from the physical and mental wounds. May they recover from all this disaster and free from physical and mental suffering. May all living beings, include you, your loved ones, human beings, and all living beings, be free from hatred, free from sickness, pain and suffering, and at the end, may all living beings attain the bliss self-liberation. With this intention of loving kindness, you may open your eyes with the sound of the bell. යුතුකමක් කුසල කර්මයක් පුණ්‍යානුමෝදනාවක් සිදු කරන අවස්ථාව. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කොමියුනිටි එක විදිහට අපේ ඉදවනට ඕන යුතුකමක් මේක. බෞද්ධ ඉතිහාසයේ දිහා බලන විට ඉතාම පැහැදිලි කාරණයක්. ශ්‍රී ලංකාව හා බුරුමයේ කියන රටවල් දෙකෙහි දිගුකාලීන සම්බන්ධතාවය වසර 100 ගානක අතීතයක් පුරා විහිදී යනවා. ඒකට මූලික හේතුව බුදුදහම. බුදුදහම බුරුමේ තරය යනට ලංකාවෙන් ප්‍රමුඛත්වයක් ගත්තා. ඒ තරම් නෙවෙයි. ලංකාවේ විටින් විට බුදු සමය පරිහරණයට පත්වෙච්ච සමයන්ගේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදාව නැතිවෙලා ගිය කාලවල සීලය පිළිබඳව යම් ගැටලු ඇතිවෙච්ච අවස්ථාවල ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගියේ බුරුම රටට. මියන්මාරයේද රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය කියන නිකාය දෙකේම උපසම්පදාව යලි පිළිටෙව්වේ බුරුමෙට ගිහිල්ලා බුරුමේදී උපසම්පදා වෙලා ආපු ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාගෙන්. රාමඤ්ඤ දේශය කියන්නේ බුරුමෙට. අමරපුර කියලා කියන්නේ බුරුමේ තියෙන එක්තරා ප්‍රදේශයක්. ඒ නම් වලින්ම තමයි මේ නිකායවල ආරම්භ කළේ පින්නතුනි. ඒ නිසා ශ්‍රී ලංකාවට ඒ උපසම්පදාව රැගෙන ඇවිල්ලා විහාර විහාරස්ථාන දියුණු කරලා සුවිශාල සේවයක් කරන්නට බුරුමේ අතීතයේ හිටපු රජවරුත් ඒ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා ලොකු කාර්යභාරයක් සිදු කළා. ලංකාවට ආධ්‍යාත්මික සහයෝගය ඒ අය නිතරම දැක්වුවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ස්වාමීන් වහන්සේලා ධර්ම විනය ඉගෙන ගන්නකොට ලංකාවෙන් පිටතට රටකට ගියා නම් ප්‍රධාන වශයෙන් ගියේ බුරුමේට භාවනා ඉගෙන ගන්න, අභිධර්ම ඉගෙන ගන්න, විනය ගැඹුරින් ඉගෙන ගන්න, ඒ වගේම බෞද්ධ සාහිත්‍ය, පාලි භාෂාව මේවා ගැඹුරින් ඉගෙන ගන්න ගියේ බුරුමේට. මේ මොහොතේ බුරුමේ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් අධ්‍යාපන ලැබමින් ඉන්නවා, බණ භාවනා ආදී කරමින් ඉන්නවා. අනේ නිසා පින්නතුනි අපිට ලොකු වගකීමක් තියෙනවා බුරුමේට මේ වගේ අනතුරක් වෙච්ච අවස්ථාවකදී ඒ වෙනුවෙන් අපිට දක්වන්න පුළුවන් සහයෝගය දක්වන්නට ඒක අපේ යුතුකමක්. ඒක අපේ ආගමික ආධ්‍යාත්මික වගකීමක්. ඔබ දන්නව ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන ස්වාමීන් වහන්සේලා රැසක්ම බුරුමේ අධ්‍යාපනය ලැබපු අය. පින්නතුන් දන්නව රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ බුරුමෙට ගිහිල්ලා කුඩා කාලය ඉගෙනගෙන, බුරුම භාෂාව ඉගෙනගෙන, ධර්ම විනය ඉගෙනගෙන නැවත ශ්‍රී ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ ලියපු පොත්පත් තමයි තේරුමානේ හඳුරාගන්නේ පොත්පත් විදියට ඔබ අදට කියවන්නේ. ඒ වගේම ලංකාවේ ස්වේජනනිකාය කියන නිකායක් තියෙනවා. ඒ නිකාය මුලදී ආරම්භ හිටපු සිරිධම්ම කියන ලොකු හඳුරන කෙනෙක් හිටියා. ඒ හඳුර ඇතුළු බොහෝ ස්වාමීන් වහන්සේලා බුරුමෙට ගිහිල්ලා එහිදී ධර්ම විනය ඉගෙනගෙන නැවත ලංකාවට ඇවිල්ලා සුවිසල් සේවයක් කළා. ඒ විතරක් නෙවෙයි බුරුමේ ස්වාමීන් වහන්සේලා අදට ශ්‍රී ලංකාවට ඇවිල්ලා එහි වැඩි වැඩිදුර අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලවල. ඉතින් මෙන්න මේ සම්බන්ධය මත පිනතුනේ අපෙන් ඉටුවන්නට යුතුකමක් ඔබ මේෂ්ඨ කරන්නේ. ඉතින් ඔබ කලමුණ දන්න සත්පුරුෂ පිනතුනේ හැටියට මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත මේ උතුම් පින්කමක් ඔබ අතින් සිද්ධ වෙනවා කියන හැඟීම ඇති කරගන්නට. ඉතින් මේ මොහොතේ ඔබ දන්නවා කොච්චර නම් පිරිසක් මම හිතන්නේ දැනට මේ වන විට 2000කට අධික ප්‍රමාණයක් මේ ගිහිලා තියෙනවා. ඒ වගේම කාස් හොයා ගන්න විශාල පිරිසක් ඉන්නවා. දුකටපත් ඇය බොහොමයක් ඉන්නවා. ගොඩනැගිලි විහෙර විහාරස්ථාන දාගැබ් රැසක් විනාශයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට දක්වන්න පුළුවන් උපරිම සහයෝගය අපි දක්වන්නට ඕන. බුරුම කෙනෙක් ඉනවා නම් ඔබ දන්නයි එයාට කතා කරලා ඔබේ සංවේගය ඔබේ ශෝකය ප්‍රකාශ කරන්න ඕන. එයා සමග අපත් ඉන්නම කියන එක හඟවන්නට ඕන. ඒ නිසා මේ තාම සංවේගදායි අවස්ථාවේදී ඔබත් මේ වෙනි පින්කම් වලට සහභාගී වීම ගැන ඔබ ඔබේ කටින් ආධ්‍යාත්මික සැනසීමක් ඇති කර ගන්නට ඕන. අනිත් පැත්තෙන් පින්නතුනි අපේ ජීවිතය ගැන නැවතෙන් හැරිලා බලන හොඳ කාලයක් මේක. මුළු ලෝකයේම නොයෙකදී යුද්ධ කලකෝලහල සාමාජික උපන්දරව ලෙඩ දුක් ක්‍රියානතුරු මේ වගේ නොයෙක් දේවල් වලින් අප දුකට පත් වෙච්ච කාලයක් මේක. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ ධර්මය රකින විහෙර විහාරස්ථානවල ඉන්න අයට මේ වගේ කරදර එනවා නම් මේ ධර්මයෙන් අපට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා නේද? සමහරවිට ඔබට එහෙම හිතෙන්න පුළුවන්. සාමිනි වහන්සේලා ධර්මය අධ්‍යයනය කරමින් ඉඳෙද්දී ඒ ගුණයගිලි මතීම කඩා වැටුණා. පින්නොත්නේ මේ නිසාම තමයි අපට ධර්මයක් ඕන වෙන්නේ. අපි සසර කලාව කර්ම අපි දන්නේ නැහැ මොන වගේ කර්ම තියෙද කියලා. ඒ වගේම නොයෙකදී සාමාජික උපද්දර වලට සමාඩපට මොන දෙන වෙනවා. අප කරන කුසල කර්ම වලින් කිසියම් ප්‍රමාණයක වැටපත් කරගන්න පුළුවන්. හැබැයි සමහර කර්ම තියෙනවා පින්නොත්නේ රහත් භාවයටපත් උනත් ඒ කර්ම වලින් වළකින්න බෑ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ විදුලබ කියලා කුමාරෙක් හිටියා කොසමරේතුමාගේ පුතේ. මොහෝ සාක්‍ය වංශයන් සමග බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් සමග දැඩි අමනාපයක් තිබුණා, වෛරයක් තිබුණා. ඒ වෛරය පිළිගන්න ඔබ පිළිගන්නට ඔබ කටයුතු කළා. ඒ නිසා මොහෝ බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් ඝාතනය කරන්න තුන් පාරක් යන උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ තුන් පාර මේක වළක්වන්න ක්‍රියා කළා. නමුත් හතරින් වතාවත් ඔහු ආවා. බුදුරජාණන් වහන්සේ තීරණ ගත්ත මේක වළක්වන්න බෑ. මේ ඥාතීන් වුණාට මොහොන් අතීත ආත්ම භාවයෙන් මේ වගේම කර්මයක් මොහොන් එකට එකතු වෙලා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙයින් අයින් වුණා. අර අය විශාල හානියකට පත් වුණා. හැබැයි ඕන් සඳහන් වෙනවා ඔවුන්ට තමයි යුද්ධයක් කරන්න පුළුවන් වුණත් ඔවුන් කල්පනා කළා අප බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අපේ නිසා එකට එක කරන්න හොඳ නැහැ. අපේ ශරීරයට හානියක් වෙන්න පුළුවන්. එහෙත් අප අපේ හිත හොඳට තියාගමු. හිත කුසලයේ පිහිටවමු කියලා හිතාගෙන එයා ඒ මොහොතේ හිත හොඳින් තියාගෙන ඒ හැමදෙනාම ජීවිතක්ෂයටපත් වුණත් එයා සුගතිගාමී වුණා කියලා සඳහන් කළා. ඒ වගේම පින්නතුනේ අපිට මේ අතීතයේ පුරාම මෑත කාලේ මේ වගේ අනතුරු දැක ගන්න පුළුවන්. ඔබ දන්නවා ලංකාවේ මේට අවුරුදු 20කට කලින් සිදු වෙච්ච සුනාමි අනතුර. දෙසැම්බර් මාසයේ උඳුවක් පොහොය දවසේදී සිද්ධ වුණේ. බොහෝ දෙනෙක් සිල් අරන් හිටියේ. ඒකට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මේ වගේ සිල් අරගෙන ඉන්නකොටත් මේ වගේ අනතුරු වෙනවද කියලා නේද? පින්නතුනේ ඕනම වෙලාවක අපේ ජීවිතේට මේ අනතුරු වෙන්න පුළුවන්. අප වගේ සාමාන්‍යයෙක් නෙවෙයි. මොගලන් මහරහතන් වහන්සේ වැනි අවිඥාලාභී රහතන් වහන්සේලාට සමහර කර්ම වලට මුහුණපාන සිද්ධ වුණා. අන්න ඒ නිසා තමයි අපි ඉක්මනටම මේ ධහමට එන්නට ඕන. මෑත කාලේ ඔබ දන්නවා මේ ප්‍රදේශය ඇතුලේ කියලා වුණේ. බලන්න කොයිතරම් අනතුරක් වුණාද? කොයිතරම්ගේ ආරක්ෂාවක් දාගෙන හිටියේද? කොයිතරම් රක්ෂණ ක්‍රම භාවිත කළාද? කොයිතරම් නවීන තාක්ෂණයේ තිබුණද? ඒ සියල්ලම තියෙන අතරේදී මේ අනතුරටපත් වුණා. ඉතින් ඒ අනිත් අයටපත් වෙච්ච අනතුර අපේ ගේ දොර මතට හෙට දවසේ එන්න පුළුවන් වෙනතුනි. එහෙම තත්වයක් මත ජීවිතයක් දරාගෙන අප මේ ඉන්නේ. අනේ නිසා අපට ජීවිතයේ අනතුර කියන එක ඕනම මොහොතක ඕනම වෙලාවක ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකින් එන්නට පුළුවන්. මෙන්න මේකට අපි ආධ්‍යාත්මිකව සූදානම් වෙන්නට ඕන. අපේ හිත හොඳම මට්ටමෙන් ඉහළින් අපි පවත්වා ගන්නට ඕන. කොයි මොහොතේ අපේ ජීවිතේට හානියක් වුණත් අපේ සසර ගමනට හානියක් නොවන විදියට අප අපේ හිත හොඳට පිරිවාගෙන ඉන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කළේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. හැකදාන්තරට පංච සීලය තුල ඉන්න ඒ පංච සීලය රකින ගමන් සමත භාවනා කමඨහනක් නිතර පුහුණු කරන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති ආදී මේ භාවනාව භාවිත කරමින් නිතර පංච නීවරණ දුරු කරමින් විතක විචාරාදී ධානාංග ඉස්මතු වෙන විදිහට තමන් හිත නිතර කුසලයේ පිහිටවාගෙන ඉන්නට. ඒ අතර බුදුරජාන් වහන්සේ සඳහන් කළ දුක නිදහසන ක්‍රමය. ඒ තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළම පිහිටලින ගමන් අපේ බාහිර ලෝකයේ රූපේ නිරෝධය දකින්නට, ඒ රූපේ නිරෝධය දකින අභ්‍යන්තර සිතෙහි නිරෝධය දකින්නට අප දක්ෂ වෙන්නට ඕන. අනිත්‍යතාවය මෙහි කරන්නට ඕන. ඒක තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී සඳහන් කරන්නේ දුක සමුදය, දුකේ හේතුව මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ඇස කන ආදී ආයතන 6, රූප ශබ්ද ආදී බාහිර අරමුණු 6 ආදී වූ ක්‍රම 10කට මේ ආයතන 6 ස්ථාන 60ක තෘෂ්ණාව පිහිටන ස්ථාන දක්වනවා. ඇස, ඇසට ලක්වන රූපේ, ඒ වගේ චක්කු විඥානය, ඒ චක්කු විඥානයෙන් ඇතිවන සංපස්සේ වේදනාව, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර, රූප තෘෂ්ණා කියන මෙන්න මේ එකෙක කරුණක් 10 බැගින් 6ක් තියෙනවා. මෙන්න මේ ස්ථාන 60න් අපේ හිත මුදවා ගන්නට ඕන. අන්‍ය මුදවා ගත්තොත් අපේ හිත බාහිර රූපේ නිදහස් වෙනවා පිනතනි. බාහිර රූපේ Nirodha අපි දැක්කොත් ඒ දකින මොහොත තුල අපි මහලු භාවයෙන් මිදලා තියෙන්නේ. අපි දන්න රූපේ මේ මොහොතේ නිරුද්ධ වෙලා නැති වෙලා ගිය රූපයක් අප මේ මනෝවිඥාණය ගන්න අවස්ථාව කියලා. රූපෙන් අප හිත නිදහස් කරගත්තොත් ඒ රූපයට අදාළ මහලු වීම, ලෙඩ වීම, මරණ, ප්‍රිය විප්‍රෝග ආදී මේ සකල විද දුක් සමුදායන් අපට මේ මොහොතම නිදහස් කරන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිනතුනි. මේ වගේ වෙස්සනයන් දකින දකින පිනතුනි අප වඩාත්ම අප්‍රමාදී වෙන්නට ඕන. මේ ධර්ම තුළට ඉක්මනට පිවිසෙනට අදිස්ත්‍යන කර ගන්නට ඕන. අප විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීනෝ ඉක්මනටම මේ ධර්ම තුළට අප ගන්නට ඕන. ඒ ඇයිද ඊයේ දවසේ නියසති ඇති වෙච්ච දේ අපට හෙට දවසේ ඇති වෙන්න පුළුවන් පිනතුනි. බුරුමයට, මියන්මාරයට භූමිකම්පාවක් ඇති වෙයි කියලා කවුරුත් හිතන්නේ නැහැ පිනතුනි. භූමිකම්පා ඇති වෙන ප්‍රදේශයක නෙවෙයි බුරුමේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ජපානයේ, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා වගේ රටක් නම් නැත්නම් කැලිෆෝනියා වගේ ප්‍රදේශයක් නම් අපිට හිතන්න පුළුවන් භූමිකම්පා ඇති වෙන ප්‍රදේශ කියලා. නමුත් පිනතුනි බුරුමේ කියන්නේ එහෙම භූමිකම්පා ඇති වෙන කලාපයක පිහිටි ප්‍රදේශයක් නෙවෙයි. ඒ වුණත් මේ අනතුර සිද්ධ වුණා. ඒ නිසා අප නොසිතන අනතුරු අපේ ජීවිත අපේ සපමේ තියාගෙන ඉන්නේ. අන්න එවැනි ලෝකයකට අපට සැනසෙන ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා තෙරුතුනේ හැකිතා දුරට සීලය පිළිදලා සමාධිය වඩමින් මේ අනිත්‍යතාවය මෙහි කරන ආර්ය ශ්‍රැණික මාර්ගය තුළට අපේ නට උත්සාහ ගන්නට ඕන. Friends in the Dhamma, you are gathering here for a special meritorious act. You are listening to Dhamma here, and especially we are thinking of the people who are in Burma, Myanmar. They have been facing a lot of problems, difficulties in this moment. At this moment, we should reflect on the Dhamma. The Supreme would explain us to overcome suffering. The fact is very clear. Sila, Samadhi and Panya. Sila means discipline in our speech and behavior. When we do something, when we think something, when we do something, we should think again and again whether it is correct. That is sila. Not only that, we should practice samadhi or concentration. By practicing the samatha bhavana, always we should overcome hindrances from our mind. And also we reflect on impermanence, practicing wisdom. This is the path to overcome suffering. Whenever we completely live in the Dhamma, it means we overcome forms of materiality in this world. If we can release our mind from the material world, it means we are able to overcome suffering in sickness, death, sorrow, lamentation. This is the path. Even though we have a lot of problems and difficulties in our life, we have to face many problems in this world, especially in the future. We have to face many problems and difficulties in this world. Actually, we have a sublime message, what the Blessed One explained. If you can practice this path, you know, we can overcome suffering. Seeing these incidents in this world, if we can come to the Dhamma, and if we are able to increase the speed of practicing Dhamma, this is the real thing that we learn from these incidents in this world. Okay, friends in the Dhamma, we really appreciate your participation and generosity. As kind people, we should share our condolences with the people who are in Myanmar. At the same time, we share this merit with the departed persons, and also we do the financial supports too for them. And also, now we monks are going to chant a short blessing discourses. And also we chant for the people who are suffering in this days in Myanmar with a lot of difficulties, physical and emotional. By the power of the people, then, by the power of the qualities of these monks, May they be free from suffering. May they be well and peaceful. With that intention, now we monks chant some blessing discourses. May you also be well, happy and peaceful by the power of this sublime message. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Ititiso bhagava arahaṃ sammā sambuddho vijjā caraṇa sampanno sugato lokavidu anuntaro purisa dhamma sārati saddhā deva manussānaṃ buddho bhagavāti svākkhāto bhagavatā dhammo sandittiko akāliko ehi passiko opanaiko pañcantaṃ veditaṃ viññohīti supatipanno bhagavato sāvaka saṅgho ujupatipanno bhagavato sāvaka saṅgho ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදි ඥාති පටි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි පරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති ඒතේන සංච වංජේන පාදු ත්වං රතනන්තයං ඒතේන සච්ච වංජේන පාදු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාදු ත්වං රතනන්තයං යං කිංචි බින්තං ඉදවා පුරං වා සංගේසු ආයං රතනං නනෝ සමන්නත්ති තථාගතේන ඉදං තිබුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජකා සක්කෙමනේ සමාහිතෝ නතේන ධම්මේන සමද්දි කිංචි ඉදං පිධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තා ආයති කේමවස්මින් තේකේන බීජා අවිරුල් හිජ්ජන්දා නිබ්බන්ති ධීරායතායං ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවලේ කරන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහාකංසපෝ පිප්පලි ගුහායං ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලාන වඩ්ඨිතෝ යේනායස්මා මහාකංසපෝ තේනුපසංකමි උපසංකමින් ත්වා පඤ්ඤන්තේ ආසනේ නිසීදී නිසංජකෝ භගවා ආයස්මන්තං මහාකස්සපං ඒතදවෝච කච්චිතේ කස්සප කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛා වේදනා පටික්ක මන්තිනෝ අදික්ක මන්ති පටික්ක මොසානං පඤ්ඤායතිනෝ අදික්ක මොති නමේ බන්තේ කමනියං නයාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා අදික්ක මන්තිනෝ පටික්ක මන්ති අදික්ක මොසානං පඤ්ඤායතිනෝ පටික්ක මොති සන්තිමේ කංසප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති කතමේ සන්ත සති සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්ම විචය සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සීති සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති මේ කෝ කංසප සන්ත බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගා නීදමෝච භගවා අන්ත මනෝ ආයස්ම මාකංසපෝ භගවතෝ වාසිතං අභිනන්දේ වට්ටාය ඡායස්ම මාකංසපෝ සම්මා ආබාධා තථා පහිනෝ ඡායස්මතෝ මාකංසපස්සසෝ ආබාධෝ අහෝසි සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්බදායේතේන සංච වඤ්ඤේන සම්පරෝගෝ විනස්සතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්බේතියෝ දිවජ්ජන්තු සම්පරෝගෝ විනස්සතු මාතේ වත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේනක්ඛන්තයක්ක භූතානං පාපං නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සන්නුපද්දවේ දේවෝ වස්ස සුඛාලේන සස්ස සම්පන්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. So representing the Los Angeles Buddhist Vihara, monastics and also the congregation and the Buddha's Honorable Truth Organization. We are going to share all the merits that we have acquired through this meritorious activity. So we can think about the victims who passed away by the earthquake in Myanmar, all the departed friends, brothers and sisters, may they receive these merits and enhance the happiness wherever they are right now, may they receive good lives. And may they never be able to meet that kind of destructive deaths in their future lives in the samsaric journey. Finally, may they be able to attain the supreme bliss of liberation, Nibbana, with that compassionate, kind heart that share all these merits with them. Sadhu, sadhu, sadhu. Namme jate nam hotu sukhita vantu jatayo. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරිවා පුරා පරිපූර්යන්ති සාදරං ඒවමේව ිතෝ නින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව ිතෝ නින්නම් තේතානං උපකප්පති. Also, let's share all these merits with the guardian deities and angels who are protecting us. May the guardian deities and celestial beings receive these merits and enhance with these merits. May they enhance their happiness and their divine powers. May they protect us. May they protect the Buddha Sasana and all the living beings of the world. And finally, may they be able to attain the supreme bliss of Nibbana with that intention that share all these merits with the divine beings. Ittavata chayam hehi sambhadam punya sampadam sambhe deva anumodantu sambha sampatti siddhya. Ittavata chayam hehi sambhadam punya sampadam sambhe deva anumodantu sambha sampanti siddhya. Ittavata chayam hehi sambhadam punya sampadam sambhe deva anumodantu sambha sampanti siddhya. By the all these, by the power of all these merits that we have acquired here, may all of us be well, happy and peaceful. May all our samsaric journey will be safe and spiritual. Finally, may all of us be able to attain the supreme bliss of liberation. With that intention, let's say sadhu, sadhu, sadhu. Finally, I would like to thank and appreciate especially the Naik Hamdru of Los Angeles Buddhist Vihara and Bante Dhammagaru. And even though Bante Dhammapit is not here, he instructed and he advised how to do this meritorious activity. And also all the venerable members of the Mahasangha at Los Angeles Buddhist Vihara and Sri Lanka America Buddha Dhamma Society, Buddha Society, and also all the congregation, and especially the Buddha's Honorable Truth Organization, Mr. Terry and Mrs. Yvonne, Mr. Max and Mrs. May. Thank you very much for joining with us to do this meritorious activity. So finally, I would like to invite Yvonne to share some thoughts. First, on behalf of the Burmese community, we would like to express our deepest gratitude towards the Mahasangha and the Los Angeles Buddhist Vihara. We thank the most venerable Naka Thero. We also thank most venerable Dhammadaka Rupande, most venerable Dhammapiti Bande, also Bande Sirinanda, and all the Mahateros. So we are very grateful and also very thankful at this critical moment that you extended the bending a very helpful hand to guide people to a peace of mind and also to encourage us to serve in the community and to help those in need. We wish all the people would have this precious opportunity, like all of us today, to be in the presence of your teaching, your guidance, and to make sure that we can follow the Buddha's teaching until we reach the end of the samsara. So we wish all the beings to have no physical pain, no mental pain, and be able to attain the supreme bliss of nirvana. Sadhu, sadhu, sadhu. Thank you so much. Sabbhi dhiyo vivajjantu, sabbha rogo vinassatu, mate bhavatvantarayo, sukhi digayuko bhav. Bhavatu sabbha mangalam, rakkantu sabbha devata, sabbha buddhanubhavena, sabbha dhammanubhavena, sabbha sanghanubhavena, sada sutti bhavantu te, abhivadana silissa, nityam buddha. Dāpacāyino cattāro dhammā vaddanti āyuvanno sukhaṁ balaṁ āyurārogya sampatti sagga sampatti mevaca ato nibbāna sampatti imināte samijjatu.